ශාස්ත්‍රණාව අද ධර්ම ශාස්ත්‍රණාව පවත්වන දේශකයන්න් වහන්සේ කැකල් පුස්සල් ශ්‍රී කුණ්‍යෝදාරාම විහාරාධිපති පූජනීය බෙලිකල මේඹුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අතීතං නනෝසෝ චන්ති නප්පජප්පං තිනාගතා පච්චුප්පන්නේන යාපින් තී තේන වන්නෝ පසීදති තී සදහම් ශ්‍රවණය කරනු ලබන සදහවර පින්නතුනි අප ධර්මශේෂ්ණාවන් ගණනාවක් කරමින් බෞද්ධකමේ නිසි ඵල ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ඔබ කෙබඳු ආකාරයකින් දැනුවත් වී සිටිය යුතුදයි පැහැදිලි කොට තිබෙනවා. මේ පැහැදිලි කරපු කරුණු අතර සම්මාදිට්ඨි දෙකක් තිබෙන බව සහ ඒ සම්මාදිට්ඨි දෙකේ එක කොටසක් කර්ම විපාක විශ්වාසයේ පවතින පුතග්ජන සම්මාදිට්ඨිය බව පුතග්ජන සම්මාදිට්ඨිය තුළට සෝවාන් ආදී මාර්ග ඵලපලින් නිවන් ලබන් ගේනට බැරි බව ආයවර්ණ සබ්බල ආදී යහපත් කර්ම විපාක නැමැති ලෞකික විපාක පමණක් විඳිය හැකි බවත් අපි පැහැදිලි කරලා තිබෙනවා. අසත්තක සම්මාදිට්ඨිය ආර්ය සම්මාදිට්ඨිය කියන එකේදී තමයි අපට බුදුන් වහන්සේ වදාළ දහම් තේරුම් ගැනීමෙන් ආර්ය භාවයට පත් වෙලා ඇතුළත වෙන්නේ. ඒ ආර්ය භාවය තුළ ලබන්න පුළුවන් සෝය ලෞකික සෝයමින් 16න් 15ක් තරම වෙන්නා වූ සනසීමක් වශයෙන් පෙන්වන ලබන මේ தત્ත්වයේ ස්පර්ශ කරමින් ජීවිතේ සනසිලදායකව ගත කරන්නට ඉඩ ලැබෙන්නේ කියන කරුණ අපි පැහැදිලි කරපු කාරණා අතර පැහැදිලි වෙනවා. මේ න්‍යාය දෙකට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ කර්ම මාර්ගය සහ ධර්ම මාර්ගය කියලා. කර්ම මාර්ගයේ යමින් ලෞකික මෙලව සහ පරලොව දෙවියන් අතර හෝ මිනිසුන් අතර සැප සම්පත් විඳින්න පුළුවන්. නමුත් ඒ අටලෝ දහමේ කම්පාවෙන් මිදී නැහැ, නැත්නම් වට දුක්ඛෙන් මිදී නැහැ. බුදුන් වහන්සේ වදාළ ආරි සත්‍ය සඳහන් වෙනා වූ දුක්ඛුත් ඒකලා විඳින්න වෙනවා. එබැවින් ඒ ඊටත් ප්‍රාථමිකව ඉන්න අය සඳහා දසවස්තක සම්මාදිට්ඨිය යම් කිසි උසස් වීමක් වුණාට, ඒ කියන්නේ නේත මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අයට එයින් ඉවත් වී දසවස්තක සම්මාදිට්ඨියට පැමිණීම උසස් වීමක් නැත්නම් යහපත් ප්‍රතිඵල ලැබීමක් තමයි. ඒ තිලෝකර බුදු පියාණන් වහන්සේ ලෝට පහළ වෙලි කළා වූ සදහම් වල ලබන්න ඕන ප්‍රතිඵලය දසවස්තක සම්මාදිට්ඨියට සීමා වෙන්නේ නැහැ. ඒ ආර්ය සම්මාදිට්ඨිය දක්වාගෙන යන දෙයක්. එබැවින් මේ බුදු සමයෙන් උගන්වනු ලබන මේ සැනසීම කියන එක මිනිසාට ජීවත් වෙන මිනිසාට හිමි වේ යුතු දෙයක්. මිනිසා වෙනත්ම ගමින් මේ සැනසීම වසා ගන්න ලබනවා. සැනසීම සෙවීම තමයි ඔහුගේ මූලික පරමාර්ථය ජීවිතේ පුරා. නමුත් ඔහු භාවිත කරන ලබන්නේ එකට වැරදි ක්‍රමයක්. මිනිසා සැනසීමෙන් ඈත් වෙමින් දුක කරා ළඟා වෙමින් ඉන්නවා. දුකෙන් ඉවත් වෙමින් සැනසීම කරා ළඟා වෙන්නේ කොහොමද කියන කාරණාව තමයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරලා තිබෙන්නේ. එබැවින් ඔබ මේ ලෝකයේ ඉපදලා යම් සැනසීමක් හොයනවාද? ඒ සැනසීම සොයා ගැනීම සඳහා මාර්ගෝපදේශකත්වයේ සැපේම තමන් වහන්සේන් ඉතින් හොයාගත්ත මඟ අනුගමනය කරන්නයි කියලා අනුශාසනා කිරීම තමයි බුදුරෙක් විසින් කරන ලබන කාර්යභාරය. ඒක එදා උන්වහන්සේ පිරිසක් යදාගෙන සමස්ත සමාජයේ විශේෂ සිසාරායමි බොහෝ ජනයාට හිතසෝ පිරිස කියලා ගමින් ගමටමින් දේශනා කරන ලැබුවා. ඒක එදායින් අවසන් වෙන අතීතයට ගිය දෙයක් වෙන්න බෑ. ඒ බුදුසමයේ ඔය සර්වකාලීන බව නැත්තම් වර්තමානයට අදාළ බව වර්තමානයටත් අදටත් අදාළ වෙන්න ඕන. අද ඉන්න මිනිසුන් මේ සැනසීම ලබා ගන්න ඕන මරණයෙන් පස්සේ හෝ අනාගත බුදුවරයෙක් හමුවේ නෙවෙයි. අද තමන්ගේ ජීවිතයේ තියෙන දුක්ඛම් කටර ධර්මයේ සරණින් ඉවත් කරගන්න. ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කුමක්ද? ඒ සඳහා තේරුම් ගත යුතු දේවල් මොනවාදයි අපි වරින් වර විවිධ ගාථා ඔස්සේ සහ සූත්‍ර දේශනා ඔස්සේ පැහැදිලි කොට තිබෙනවා. මේ පිළිබඳව ඉතා ගැඹුරු ඒත් කෙටි සියුම් කරුණක් අඩංගු දේශනයක් ගැන කතා කරන්නයි මම අද මාතෘකා පාඨය යොදාගෙන ලැබුවේ. අපට සංගතනිකායේ දේවතා සංයුක්ත පෙරළණ යනකොට දෙවියන් විසින් බුදුන්ගෙන් ඇසූ ප්‍රශ්න වශයෙන් කොටසක් සඳහන් වෙනවා. ඒ ප්‍රශ්න අතර දෙවියන්ට ඇතුණු ගැටලුවක් පිළිබඳව සඳහන් සූත්‍රයක් තමයි අරඤ්‍ය සූත්‍රය කියලා කියන්නේ. එහිදී මේ බුදුන් වහන්සේගෙන් ධර්මය අසා හුදකලාව ජීවත් වෙන වික්ෂුන් වහන්සේලා දැකීමෙන් උන්වහන්සේලාගේ ස්වභාවය පිළිබඳ ඇති කරගත්ත ගැටලුවක් තමයි දෙවියන් විසින් විමසලා තිබෙන්නේ. අප මේ ගාථාව දියදාගනු ලබන්නේ මේ දෙවියන් විසින් විමසන ලද ප්‍රශ්නය එදා හිටු වික්ෂුන් වහන්සේලාට අදාළ වූ ආකාරය පැහැදිලි කරන්නේ. ඒ ප්‍රශ්නේ අදට යොදාගෙන අද මේ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකාවන් ජීවත් වෙන සමාජයේ එහෙම ඉන්න බැරියයි එහෙම ඉන්න අනුගමනය කරන්න ඕන කොමක්ද කියන මේ කාරණේ පැහැදිලි කරන්නයි අප අද මේ උත්සාහය කියෙන්නේ. මේ දේවතාව කල්පනා කරන විදිහ තිබෙනවා. ඒකමන්තං පිතාකෝසා දේවතා භගවන්තං ගාතාය අජ්ජබාසිය. එකක් පස්ස හිටියාව මේ දේවතාව බුදුන් වහන්සේතුන්ගෙන් ගාතාවකින් මෙසේ විමසා සිටියා. ප්‍රශ්නේ මේකයි. අරඤ්ඤ විහරන්තානම් සන්තානම් බ්‍රහ්මචාරීනම් ඒකබත්තං ගුඤ්ජමානානම් කේනවන්නෝ පසීදති. ඔන්න ප්‍රශ්නේ. ආරණ්‍ය ගතව වාසය කරන්නා වූ ශාන්ත සංසාන්ත කියන්නේ සිත සංසම් කරගත්තා වූ කෙලෙස් යටපත් කිරීමෙන් නෙවෙයි කෙලෙස් නසා ගැනීමෙන් බ්‍රහ්මචාරී නම් නැත්තම් බ්‍රහ්මචාරී කියන මෙතන අර්ථ දෙකක් තියෙනවා සමාජයේ. ගෘහස්ත ජීවිතයේදී අවිවාහක ජීවිතයක් ගත කිරීම බ්‍රහ්මචාරී වශයෙන් ඉන්දියාවේ හඳුන්වනු ලැබුවා. ආර්ය මාර්ගයේ බ්‍රහ්මචර්යාව කියන එකේ තේරුම ත්‍රිපිටකයේ තුළ උන්වහන්සේ වනාව පැහැදිලි කරලා තිබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරීම බ්‍රහ්මචර්යාව බවත් සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිඵල බවත්. අන්න ඒ බ්‍රහ්මචර්යාව තමයි මේ පෙන්වන්නේ. බ්‍රහ්මචර්යාව කියන එකේ තේරුම පිරිසුදු හැසිරීම කියන එකනේ. එතකොට එහෙම හැසිරෙන අය ගැන කතා කරන්නේ. ඒකවත් සම්බුඤ්ඤමානාන. මේ පෙන්වන්නේ එදා තිබිච්ච ආහාර අපහසු නිසා හෝ උන්වහන්සේලාට ඒතරම් දැවෙන්න දැවෙන්න ආහාර අවශ්‍ය නැති නිසා හෝ පිඬුසිඟාගෙන ගොස් එක වේලක් පලඳනවායි කියන එක. දැන් මෙතන අර්ථවත් වෙනවා ගෘහස්ත ජීවිත ගත කරන අය දෙතුන් වේලක් ආහාර අරගෙන පුෂ්ටිමත් ජීවිත ගත කරනවා සතුටින් ඉන්නවායි කියන අදහසක්. එහෙම සමාජයක වනාන්තරයට ගත වෙලා හුදකලාව ඉන්නව මේ එක් වේලක් වළඳලා අය කොහොමද මෙච්චර ලස්සනට ඉන්නේ කේන වන්නෝ පසීදති කොහොමද මේ දැක්ම වර්ණය සිත් පහදවන්නේ කියන එක පිළිබඳව. ඉන් පසුව ගුරුජානන් වහන්සේ ඔවුන්ගේ ඇතුළත තත්ත්වය විග්‍රහ කරලා තියෙනවා. අනේ ඇතුළත තත්ත්වය සඳහන් ගාථා පාඨය තමයි අපටත් ධර්ම මාර්ගයේ වශයෙන් ප්‍රයෝගික කරගන්න තියෙන්නේ සන්තෝෂෙන් ඉන්නට කැමති නම්. ඒ ගාථාව පැහැදිලි කිරීමට මත්තෙන් මේ කෙනෙකුගේ ජීවිතයේ දුකට පත් වෙන ආකාරය පිළිබඳව උන්වහන්සේ තවත් ගාථා පාඨකින් යමක් පැහැදිලි කරලා තිබෙනවා. අපි මෙතනදී තේරුම් ගන්න ඕන වදන් තුනක් තිබෙනවා. ඒ තමයි අතීතය වර්තමානය අනාගතය කියන එක. සිංහල ව්‍යාකරණයේදී අතීත වර්තමාන අනාගතය වෙනයි. පෙර ජීවිතයේ මේ ජීවිතයේ මතු ජීවිත වශයෙන් ගත්තහම අතීත වර්තමාන අනාගත වෙනයි. එහෙම අරුත් පවතිනවානේ. නමුත් තිලෝකර බුදුපියාණන් වහන්සේ වදාළ ධර්මයේදී අතීතය anu මේ මොහොතට පෙර ගත වූ සියලු පැත්ත මේ ජීවිතයේ. අනාගතය anu උදාන වූ පැත්ත ඉස්සරහට. ඔබ හිතන්නකෝ ඔබ ගේනියෝසේ 12 කණිසම වදින වෙලාව ඇවිත් තියෙනවායි කියලා. හොඳින් නිරීක්ෂණය කරලා බලන්න. පැය කටුව මත විනාඩි කටුවක් විනාඩි කටුව මත තත්පර කටුවක් කියන මේ කටු තුන එක කෙලින් තියෙනවා නේද කියලා. ඒ තමයි 12 නැත්තම් වර්තමානය. 12 නැමැති වර්තමානයේදී 11:59 අතීතය 12යි තත්පර එකක් අනාගතය. ඒ කණිසමේදී තත්පරයක් පමණයි, තත්පරෙන් භාගයක් පමණයි, රෝහේ තත්පර කටුව දෙවතාවක් පණිනවා නම් තත්පරයක් තුළ එක වතාවක් පමණයි වර්තමානය. අන්න ඒ වගේ අපේ ජීවිතය ගත්තම අපට ජීවිතේ එකක්ම අවකසෙන් දීවි ජීවිත අවසානය දක්වා ගත කරන ජීවිතේ එකක්. නමුත් ඔබ ගත කරන කොටසක් තියෙනවා ළමා කාලේ, තරුණ කාලේ යම් තාක් එවමින් ඉන්නවා නම් ඒ ඔබ ගත කළ කොටස. වර්තමානයේ පවතින ධර්මතාවයේ බුදුසමයේ පැහැදිලි කරවා දාරන්නේ පුද්ගලයෙක් තුළ පුද්ගල ජීවිතයක් වුණාට පංචස්කන්ධේ නැමති ඒකකයක් කියලා. එතකොට වර්තමානයේ අපි ජීවත් වෙන ඒකකය තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ. දැනගත්තත් නැත්ත් පිළිගත්තත් නැත්ත්. ඒ රූපය බවන්නේ ඇසෙන් හම්බ වෙන රූපය හෝ කනෙන් ශබ්දය හෝ නාසෙන් හම්බ වෙන ගන්ධය හෝ දිවෙන් හම්බ වෙන රස හෝ කයින් හම්බ වෙන පොට්ටබ්බය හෝ නොසේනම් මනෝද්වාරිකව ආවෝ ලෝභ දේශ මොහ අරමුණක්. ඒ අරමුණ සමග තමයි අපි රැඳෙන්නේ. ඒ අරමුණේ තමයි අපේ ජීවිතය තියෙන්නේ. ඒ අරමුණ තුළ තමයි අපි කටුක දුක් විඳින්නේ හෝ කටුක දුක් වලින් දහස් වෙන්නේ. එතකොට මේ වර්තමාන අරමුණ තුළ ජීවත් වෙන්නට බැරි අයට තියෙනවා පු탁 ජනෙන් කියලා. ඔබම කල්පනා කරලා බලන්න. ඔබ හැම මොහොතකදීම වර්තමානයේ වසා ගැනීම සඳහා අතීතයේ කළ සිද්ධියක් වමාරව අමාර පශ්චාත්තාපවන්නේ හෝ සතුටවන්නේ නැද්ද? වර්තමානයේ වෙනුවට අනාගත යක් පිළිබඳව ආර්ථික අනාගතය හරි නිවනේ අනාගතය හරි අනාගත බුදුන් දකින අනාගතය හරි තව එහෙම ලෝකයක ජීවත් වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් වර්තමාන මොහොතට මුහුණ දෙන්න බැරුව වර්තමාන මොහොතේ මොහොතට මොහොත දෙනවා කියන්නේ කරන තියෙන වැඩෙත් එක්කලා ඉන්නවායි කියන එක. එයින් මගහැරීම සඳහා දුම් පානයේ බුලත් පිට කැම මත්යන් පානයේ ආදී වැරදි ක්‍රම යොදාගන්නේ නැද්ද? මේ සියල්ලම වර්තමානයේ මගහැරීමට යොදා ගන්නා වූ බොළඳ උපක්‍රම. අපි වර්තමානයේ කොමක්දයි පසුව පැහැදිලි කරලා දෙන්නම්. මෙවැයින් මේ අතීතය මතක් කරගෙන විඳවන සහ අනාගතයට සිහින මවනාය පිළිබඳව උන්වහන්සේ හොඳ ලස්සන උත්තරයක් පැහැදිලි කරලා තිබෙනවා. අනාගතප්ප ජප්පාය, පජප්පාය, පජප්පණය කියන වචන තේරුම් ගන්න ඕනේ. සැබවින්ම පෘථග්ජන බෞද්ධයින් හැමෝම අනාගතේ ජීවත් වෙන්නේ. එමෙහෙමයි. ඔවුන් වර්තමානයේ තවන් කරන පින්දහම් එක් රැස් කරගෙන ඒ පින්ින් පරලෝකස් දෙවියන් අතර ඉපදින්න කල්පනා කරනවා. මරණයෙන් පස්සේ ලැබෙන නිවනක් ප්‍රාර්ථනා කරනවා. අනාගත බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගිහින් එදාට බණ අහලා දානි දීලා නිවන් ප්‍රාර්ථනා කරනවා. ඒ අදද ඊට අමතරව ලෝකෝත්තර මට්ටමේ ආගමික නොවන මට්ටමින් සිහින මාමින් ඉන්න අවබෝධණි. මේක කියන්නේ අනාගත හැලසුම් සකස් කරන්න එපා කියන එක නෙවෙයි. ඊට නොවන සිහින සිතුවිල්ලෙම ආවගෙන සතුට වෙන්න පුළුවන්. පජප්පණය කියන එකේ තේරුම සිහින මාලිකා කියන එක. බලාපොරොත්තු ඊට නොවන බලාපොරොත්තු වර්තමාන මොහොතට මොහොන දීමේ අවශ්‍යතාවය, වර්තමාන මොහොතෙන් සැනසීමේ අවශ්‍යතාවය, වර්තමානයේ ජය ගැනීමේ අවශ්‍යතාවය දන්නේ නැති අය ඒ වගේ හදාගත්ත අනාගතයක තමයි ඉන්නේ. නොයන නොපෙනෙන අනාගතයක් තමයි. ඒ තුළ හදාගත්තා වූ සිහින මාලිගාවලට තමයි පජප්පණය කියලා කියන්නේ. තව කොටසක් ඉන්නවා. අතිත්ත අතීතස්සානුසෝචන අනුසෝචන ගත වූ පැත්තේ විඳපු දුක් කරදර හිරිහැර නැවතනත මතක් කරමින් අර නඳුනවා වැළපෙනවා. මේ වර්තමාන මොහොතේ ගත කරන්න තියෙන ජීවිතේ වර්තමාන මොහොත වසා ගන්නට ගත කරපු පැත්තේ දේවල් අරගෙන කියමින් සිතමින් අඳමින් වැළපෙමින් ඉන්නවා. අනුසෝචනා කියන්නේ එදා සිද්ධිය වෙලා ඉවරයි. අද සිද්ධිය මතක් කරගෙන දුක් විඳිනවා. ඒක වාහන අනතුරක් වෙන්න පුළුවන්, ඒක මරණයක් වෙන්න පුළුවන්, ඒක ධනහානියක් වෙන්න පුළුවන්, ඒක විභාගය අසමත් වීමක් වෙන්න පුළුවන්, ඒක අමනාපයක් වෙන්න පුළුවන්. අපට එහෙම ඒක අතීතයක් ගත වූ දෙයක් හිස් දෙයක් වශයෙන් පෙනෙන්නේ නැහැ. සිතට ආපුහම ඒක සම්පූර්ණ එදා සිද්ධිය විදිහටම වැවි පෙනෙන සත්‍යක් වශයෙන් පෙනෙන සහ විඳවන දෙයක් බවට පත් වෙනවා. අන්න අපට වර්තමානයට මුහුණ දෙන්නට අප විසින් සදාගත්තා වූ අතීතය හෝ අනාගතය කියන දෙක ඉඩ දෙන්නේ නැහැ. මේ පුතග්ජනයගේ ජීවිතයේ හැටි බුදුන් වහන්සේ වදාරනවා. ඒ බාලයෝ ඔය අනාගතය ප්‍රජප්පණය කරන අතීතය අනුශෝචනා කරන්නා වූ අය ඒතේන බාලා සුස්සන්ති නලව හරිතෝ ලුතෝ කියලා ගාතාවක් ගාථා පාඨයක් වෙනලා තියෙනවා. ඔවුන් දුක් විඳිනවා. ඔවුන් පශ්චාපාතාප වෙනවා. කොයි වගේද කියලා කියනවා නම් මුලින් කපන ලද බටදණ්ඩක් වියලෙන්නේ යම්සේද? නලව හරිතෝ කියන්නේ ඒකයි. මුල ඉවත් කරන ලද මුලින් ඉවත් කරන ලද බටදණ්ඩක් යම්සේද යලන්නේද? එසේ මේ වර්තමාන මොහොතේ සැනසෙල්ලේ ජීවත් වෙන්න තියෙන කඩ පළක්වා ගනිමින් අතීතයේ සහ අනාගතයේ ජීවත් වෙනවායි කියලා තියෙනවා සහ විඳවනවායි කියන එක. ඒ බුදුන් වහන්සේගේ උපදේශය නෙවෙයි. සාමාන්‍ය සමාජයේ උපදේශය. සාමාන්‍ය සමාජය අනුගමනය කරන ආකාරය. මතක තියාගන්න කොහා මතක් කළා. ඔය මම මතක් කළා අධ්‍යාත්මික ගමන් මගට පරිබාහිරව පවා කෙනෙකුට අනාගත ඉටු නොවන සිහින තියෙන්න පුළුවන්. ඒකයි ප්‍රජප්පණය කියලා කියන්නේ. අනාගතයේ විභාගයක් සමත් වීම, රැකියාවක් ලබා ගැනීම, ගෙයක් හදා ගැනීම වගේ ඉටු විය හැකි සාධාරණ සැලසුම් තියෙනවා. නමුත් සමහර අයට සිතින් හදාගත්ත ලෝකයක් තුළ හිනමවනවා කියලා කතාවක් තියෙනවා. අන්න එහෙම සිතවිලි වල හදාගත්ත ලෝකයක් තුළ ලබන සුඛයක් තිබෙනවා. මානන් දකින්නේ වර්තමාන බෞද්ධ සමාජයේ නිවන් පිළිබඳ දරන ආකල්පයක් ප්‍රජප්පණයක් තමයි. ඇසින්නා වූ පින් වාක්‍යයක් අතුරු කරගෙන දැනුත් මතුත් දාන ආදී කටයුතු කරලා ශස්ත්‍ර ගන්නා වූ පිනේ මහිමෙන් මිනිස් ලෝකට එන්නේ නැතුව සමහර සුසිත වැඩි ලෝකයක් වෙන තැනක ඉඳලා අනාගතයේ බුදුරජාණන් වහන්සේ පහළ වුණාම එතෙන්ට ඇවිදින් දානෙත් දීලා බණත් අහලා ආරි සත්‍ය අවබෝධ කර නිවන් ලබන්න. මේ නිවන කියන සංකල්පයේ වැරද්ද නිසා තමයි මෙහෙම හිතන්නේ. ඒ වෙනම නිවනක් ඒ හොයන්නේ. මේ අය දරන ආකල්පයක් තමයි බුදුන් වහන්සේගේ පිරිනොම් අඩේම අරුදු 80 සිදු වුණා නිවන් කියන්නේ මරුදු 80න් පස්සේ කියන එක. උන්වහන්සේ සුඛිය දේශනා තුළ මනමින් පැහැදිලි කරලා තිබෙනවා. උන්වහන්සේ නිවන සැනසුනේ අවුරුදු 35 සිට 80 දක්වා. ඒකට ජීවිතය තුළ තියෙන දෙයක් නේ කියනවා කියන්නේ. ඒ නිවීම කියන්නේ අන්තර වේදනාවන්ගෙන් දුක් වලින් පශ්චාත්පාතාපයන්ගෙන් පරිබාහිරව ඉන්නට පුළුවන්කම. ඒ තමයි මිනිසුන් හොයන දේ. මෙලොවට එවෙනින්. නමුත් දහම් සරණින් පරිබාහිර වෙන විටදී මිනිසුන්ට නොලැබෙන එකම දෙයක් තියයි. එබැවින් මේ ගාථාවෙන් පෙන්වන තැනටපත් වෙන්නට කිසියම් අවබෝධයක් ලබා ගන්නට වෙනවා. ආරණ්‍ය ඉන්න භික්ෂුන් විතරක් නෙවෙයි ඕන කෙනෙක්. ස්වාමින් වහන්සේලා එහෙම සතටින් ඉන්න හේතුව බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා ගාථාවකින්. ඒ ගාථාවට යන්න පෙර සිහින ලෝක පිළිබඳව අපි තව ටිකක් කතා කරමු. බලාපොරොත්තු නොවන මොහතක ඔබේ බලාපොරොත්තු සුන් වෙනවා නැත්තම් ඥාතිවරයෙක් මේ යනවා. දැන් මේ සුන් වූ බලාපොරොත්තු නිත්තු බලාගත්තත බලාගෙන කන්නේත් නැතුව නාන්නේත් නැතුව ඉන්න චරිත නැද්ද? සිදුව සිදුවේ හැමාරයි. ආය පණ දෙන්නත් බෑ ගේන්නත් බෑ. දැන් කොහෙද සිද්ධිය තියෙන්නේ? ආපහු කල්පනා කර කර අඬ අඬා ඉන්නවනะ. දැන් තියෙන්නේ එදා සිද්ධිය නෙමෙයි සිද්ධිය සිතුවිල්ලට අරගෙන විඳවන එක. විභාගයක් අසමත් වුණයි කියන්නේ. ජීවිතේ ඔක්කොම අහිමුණේ නෑනේ. නැවතත් උත්සාහ කරන්න කියලා ඉඩ කඩ දීලා තියෙනවා. පරාජය ජයග්‍රහණයේ ගුරුවරයා බවට පත් කරගෙන අනාගතය ජයග්‍රහණය කරන්න සරසම් කරන අරදහම ගිය නොවන ඇතුන් ලාවත් ඇද්දේ නැහැක කියලා කියනවා. ෆේල් වුණා එක පාස් කරන්න බෑනේ. නමුත් ඒක කල්පනා කර කර වැලි පැලපි ඉන්නවා. අහිමුණ ඥාතිත්වය, අහිමුණ විවාහය, අහිමුණ දරුවන්, අහිමුණ රැකියාවක්, අහිමුණ තව මොනවා හරි එහෙම දෙයක්. අද නෙමෙයි මීට පෙර මේ දේවල් මතක් කරමින් අඬන දොඩන වැළපෙන අය මේ සමාජයේ කොතරම් ඉන්නවාදයි අපිට කියන හැකි. ඒ ඒ අයම කල්පනා කරන්න. ගත වූ සිද්ධි දැන් නැහැ. ඒක දැන් මතක් කරනකොට සිතුවිල්ලක් පමණයි. මෙතරම් බරක් ඇයි එහෙනම් ඒකේ? විදවන්ට බැරි, දරා ගන්නට බැරි සිහි නැතිලා වැටෙන, උදර පීඩන ඉහළ යන, ඇතැම්මිට හදයාබාද හැදෙන, ඇතැම්මිට මැරි වැටෙන. තරම් මේක බරයි. මෙන්න මේවා තමයි සමාජය තුළ පවතින ආ වූ ගැටලු. එබැවින් මේ සිද්ධිය සිද්ධියක් වශයෙන් මතක් කළාට බරක් නැහැ. එතමිට මේ ධර්ම දේශනා කරන අපේම ජීවිතවල තරුණ කාලේ සිදුවන සිදුවීම් තියෙනවා. ඒ කාලේ නම් මතක් කරනකොට දුකයි බයයි ගැස්මක් ඇති වෙනවා. අද ඒවා ආශ්‍රිතව තියෙන සිද්ධීන් කියලා හිනා වෙන්න පුළුවන්. කිසිදු ගැස්මක් කම්පනයක් නැහැ. කොහොමද මේ සිතුවිල්ලේ තියෙන බර අයින් වුනේ? එනිසා සිතුවිල්ල වෙනයි බර වෙනයි. ප්‍රබාර සූත්‍රයේ පෙන්වන්නේ බර බහා තබන්න කියලා. සිතුවිල්ල නෙවෙයි කෙනෙකුට ගෙනත් දෙන්නේ දුක. තමන් විසින් පටවා ගත්තා වූ මේ බාර නැත්තම් බරයි. ඒක එක පුද්ගලයාට වෙනස් වෙනවා. ඔබට තියෙන සරලම උදාහරණය මෙතනයි තියෙන්නේ. ඔබේ නිවසේ මව හෝ පියා මියානවා. දැන් ඔබ අඬනවා, දරනවා, වැළපෙනවා. සමහරට කන්නේත් නැහැ, බඩගිනිත් නැහැ. ඔබගේ දුක නිවන්න ඥාතියෙක් කැවිදින් දුක් වෙන්න එපා, තැරලා දාන්නවා කියලා අඬන්න නැතුව උදව් කරනවා. ඔහුට කිසි බරක් නැහැ ඒකේ. ඔහුටත් මරණය සිදු වෙලා තිබෙනවා. නැවත ඔහුට බරක් නැහැ. ඔහුගේ නිවසේ මරණයක් සිදු වෙනවා. ඔහු එතකොට ඉඳලා අඬන්න පටන් ගන්නවා. ඔබ ගිහින් ගණන් ගන්න එපා කියලා හිතා ගන්න හදනවා. ඔබට එතනදි බරක් නැහැ. ඔහුට බරක්. සිද්ධි එකක්. මේ බරක් වශයෙන් ගැනීමේ වෙනස කොතනද තියෙන්නේ? සිද්ධියේදී සංවේදීව කටයුතුකට උදව්පකාර කිරීම ආදී සියල්ල කරන්න තහනමක් බාධාවක් නැහැ. එහෙනම් මේ සිද්ධිය ලෝකයක් වශයෙන් පෙනී. ඒක රැවටීමක් තුළ නෙවෙයිද මේ සියලු කලබලකාරී ස්වභාවයන් කම්පිත ස්වභාවයන් පවතින්නේ? සිද්ධිය සිතුවිල්ලක් බවට පත් කර ගැනීම. සිතුවිල්ල දෙයක් බවට පත් කර ගැනීම. සිතුවිල්ලක් වශයෙන් දකින්න පුළුවන් නම් මතකයේ තියෙන්න ඕන. නමුත් ඒක අතීත සිද්ධිය හා සමාන වුණාම තමයි එදා තිබෙන කම්පනයක්ම තියෙන්නේ. එබැවින් පුතග්ජන පුද්ගලයාට මේ ගාථාවෙන් සඳහන් වෙන තැනට එන්න බෑ. ඇයි ඒ? මේ ගාථාවේ තියෙන අතීතං න අනුසෝචಂತಿ කියලා. ඒ අර ආරණ්‍ය ගත වුණා වූ ඒ தත්ත්වේ තේරුම් ගත්ත වූ අයගේ ස්වභාවය. නමුත් අනිත් අයට මේක ගැලපෙන්නේ අතීතං අනුසෝචಂತಿ කියලා. දැන් මේ සෝචಂತಿ කියන වචනේ තේරුම් ගන්න වෙනවා. සෝචಂತಿ කියන්නේ ශෝක වෙනවා. සෝචාන්ති කියන්නේ ශෝක වෙති කියන බහුවචනාර්ථය. එදා සිදෙන සිද්ධියක් නැවත සිහිපත් කරමින් ශෝක වෙනවට කියනවා අනුශෝචාන්ති කියලා. නැවත නැවත සිහිපත් කරමින් නිදවනවා. ශෝකේ පැත්ත කනගාටුව පැත්ත. අන්න එහෙමයි අනුශෝචාන්ති හැදෙන්නේ. සිද්ධිය සිදුවී අවසానයි මතක් කරන විට ඒහා සමාන දුක වේදනාව පීඩාව කම්පණය රුධිර පීඩන ඉහළ යාම හිසේ රදේම ආදී දේවල් තියෙන්න පුළුවන්. න පජප්පන්ති නාගත අර තේරුම් ගත්ත පුද්ගලයාට අනාගතය පිළිබඳ අසීමිත බලාපොරොත්තු නැහැ. නමුත් පුතග්ජන පුද්ගලයාට පජප්පන්ති නෙමෙයි පජප්පන්ති නාගතා. අසීමිත අනාගත බලාපොරොත්තු තියෙනවා. එනිසා වර්තමාන මොහොතට මුහුණ දෙන්න බැරුව වර්තමාන මොහොත දරා ගන්න බැරුව ඔවුන් මේ අතීතෙන් සහ අනාගතෙන් වර්තමානයේ වහගෙන ජීවත් වෙනවා. ඒ ගාථාපදයේ පෙන්වනවා වෙනත් ලස්සන වචනයක්. අතීතං න අනුසෝචಂತಿ ගතව අතීත පිළිබඳව සිහිපත් කරමින් විඳවන්නේ නැහැ. අනාගත සිහින මාලිගා පිළිබඳව සීමිත බලාපොරොත්තුත් නැහැ. පච්චුප්පන්නේන යාපෙන්ති. පච්චුප්පන්නා චේ බුද්ධා කියන්නේ වර්තමානයේ යම් බුදු කෙනෙක් වූද කියන එකනේ. පච්චුප්පන්න කියන එකට අර වර්තමාන කියලා වචනේ යොදාගත්තට වැරදි අර්ථයක් නොතිබුණාට මේකේ අර්ථය තව ටිකක් බෙලිහලා බලන්න ඕන. හැදිලා තියෙන්නේ කොහොමද කියලා. පච්ච උප්පන්න. පච්චුප්පන්න. ප්‍රත්‍යෙන් උපන්දය. ප්‍රත්‍යෙන් උපන්දයෙන් ලැබෙනවා කියලා පෙන්වන්නේ. ප්‍රත්‍ය කියන්නේ ආහාර කියන එක නෙවෙයි එතන. ප්‍රත්‍ය භාෂාව කියලා කතා කරනවා කියන්නේ. එදිනෙදා ජීවත් වෙනකොට අපට ඉන්න තැනදී යම් දේවල් හමු වෙනවා. ඇසට රූපේ කනට ශබ්දේ නාසයට ගන්ධේ දිවට රස කයට පොට්ටබ්බ ආකමැති කෙනෙක් හම් වුණොත් තරහව පිළිකුල් සහගතයක් බැපු පිළිකුල අන්න ඒවා ඒ මොහොතේ හම් වෙන දෙයක් නිසා අපි කලබල වෙනවා සැලෙනවා එබැවින් පච්චුප්පන්න ස්වභාවය වළක්වන්න කාටවත් බෑ හැබැයි පුතක් ජන පුද්ගලයාට පච්චුප්පන්නේන යාපෙන්ති තේරෙන්නේ නැහැ වර්තමානයේ උපදින දෙයින් යැපෙනවා කියන එකේ තේරුම මොකද්ද කියලා තේරුම් ගන්න ඔය යැපීම් දීමනා කියලා පෙන්වන්නේ. ඒ කියන අර්ථයට වඩා එහා එකක් තමයි මෙතන මේ යැපෙනවායි කියන එකේ තේරුම. අන්න අපට ඒ පච්චුප්ප උප්පන්නේන යාපෙන්ති කියන කාරණයට එන්න පුළුවනි නම් තමයි තේනවන්නෝ පසීදතිය බැවින් ශරීරයේ පැහැපත්ේ සන්තෝෂෙන් ඉන්නවයි කියලා පෙන්වලා තියෙනවා. ඔක පිළිබඳ හරි ලස්සන කතාවක් තියෙනවා. ඉන්දියානු සමාජයේ අත්‍යන්ත මතාන යෝගින්ගෙන් පිරි එකක්. විවිධ දුෂ්කර ප්‍රතිපදා තරහැලි ඇඳගෙන රවුල වවාගෙන දූවිලි තවරගෙන අපිරිසිදුවම ජීවත් වෙන එක තමයි ඒගොල්ලෝ කල්පනා කරේ මේ ලෝකෝත්තර ප්‍රතිපදාවට යන පාර විදිහට. එහෙම වැරහැලි තවරාගෙන ජීවත් වුණ අපිරිසිදුව මිනිසුන් සිටින සමාජයක් තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කෙහෙරවුල් බාල පෙන් පහසු වෙලා හොඳින් දෙවුරු ප්‍රවාගත්ත සිවුරෙන් යුක්ත පුස්තිමත් නැත්තම් සන්තෝෂදායක ජීවිතයක් ගත කරන බව පෙන්වන්නේ. බුදුන් වහන්සේත් ඔය ධම්මපදයේ පැහැදිලි කරලා තියෙනවා කිසියම් පලිබෝධයක් නැති අපි ආවස්සර දෙවියන් මෙන් ප්‍රීති සැප වළඳන්න ඕනේ මො කියලා. එතකොට පෙන්වනවා බුදු සමයෙන් පෙන්වන මේ අපේක්ෂිත පරමාර්ථය දුකින් ඉන්න එකක් නෙමෙයි ප්‍රීති සැප වළඳන එකක්. ඒ සඳහා අපි කෙබඳු වෙනසකට අපේ සිතපත් කරගත යුතුද මේ හොයාගන්න ඕන. ඒ අනුසෝචන්ති කියන තැනටපත් වෙන්න, ප්‍රජප්පණින් නිදහස් වෙන්න, පච්චුප්පන්නේන යාපෙන්ති කියන එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා හොයාගන්න වෙනවා. එවිට අපට පුද්ගලයා ඉක්මවා යන ධමකට යන්න වෙනවා. පුද්ගලයානේ මෞකසින් බිහි ජීවිත අවසානේ මේ යන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ අතීතං නානුසෝචන්ති කියන එකේ පෙන්වන්නේ අතීත ස්කන්ධ පිළිබඳ සිතා දුක්වන්නේ නැහැ. අනාගත ස්කන්ධ පිළිබඳ අසීමිත බලාපොරොත්තු නැත්නම් මොකද මේ අතීත ස්කන්ධ කියලා කියන්නේ? අන්න එවිට වර්තමානයේ සිදුවෙන සිද්ධිය විග්‍රහ කරන්න බුදුරජාණන් වහන්සේ ස්කන්ධ කියන නමක් පාවිච්චි කරනවා. කියන්නේ පංචස්කන්ධ. දැන් පංච උපාදානස්කන්ධ. ඒ කියන්නේ අපි දැන් ගත කරන තැන අපේ හිතට එන දේ පිළිබඳ මේ විස්තරය පැහැදිලි කරන්නේ. නිරන්තරයෙන්ම ඔබ ගත කරන තැන කෙසේම අරමුණක් එක්කලා ඉන්නේ. ඒ අරමුණ විග්‍රහ කරනු ලබන්නේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය වශයෙන්. එපමණයි. එසෙන් රූපයක් හම් වෙනකොට ඒ රූපය මුල් කොටගෙන වේදනා, සංඥා, සංකාර, විඥාන පහට ගන්නවා. ඒ මොහොතේ කනට ශබ්දයක් එනකොට ඇසත් ඇරිලා කනට යනවා. කනෙන් ශබ්ද රූපය මුල් කොටගෙන වේදනාව, සංඥාව, සංකාරය, විඥානය හට ගන්නවා. මොහොතකින් අපි කල්පනාවට යනවා. පස්දොර අතහැරලා මනෝද්වාරයෙන් එනා වූ ලෝභයක් එක්ක, දේශයක් එක්ක, සතුටක් එක්කලා මනෝ රූපයෙන් වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ගත කරනවා. මම මේකට කියන්නේ මිනිසාගේ ඒකකය කියලා. මිනිසා මනින ඒකකය. දිගමනින ඒකකය මීටර නැත්නම් සෙන්ටිමීටර නම්, බර මනින ඒකකය ග්‍රෑම් නම්, මිනිසා මනින ඒකකය නැත්නම් එක පංචස්කන්ධය. පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට පිළිගත්තත් නැත්නම් හට ගැනීමක් සමග ස්වාභාවික මරණයක් සිද්ධ වෙනවා. අපට හිතට එන කිසිවක් නවත්තන්න බෑ. ඒවා මැරෙනවා කියන්නේ අපි දන්නේ නැහැ. ඒවට අයිති වැඩක් තමයි හටගෙන අවශ්‍ය කටයුතු කරලා දීලා මේ අනේක. නමුත් අපි මේ මරණය අතහැර දැම්මා. දැන් කුඩා දරුවෙකුගේ ජීවිතය ටිකක් අරන් බලපුවම ඔක ටිකක් තේරුම් ගන්න ලේසියි. ඔවුන් ක්‍රීඩා කරනවා. ඔවුන් යම් යම් දේවල් ඉල්ලනවා, අඬනවා, තරහත් වෙනවා. ඔවුන්ට මේ තරහ වුණයි කියලා කරන්න දෙයක් තේරෙන්නේ නැහැ. අඬන අයදලා නිදා ගන්නවා. හිත උදේ අවදි වුණාම ආයෙත් පරණ පුරුදු දැකපු අයියාම අක්කම දැකලා හිනා වෙලා කටයුතු කරන වෙලාවටම ඊයේ තබා අදට ගන්න ඉතිරි කරපු තරහක් වේ දරුවන් තුර නෑ. ඒ කියන්නේ ඕන් කිසිම ප්‍රතික්‍රියාවක් දක්වන්න කල්පනා කරේ නෑ. එහෙම ඉඳලා නිහඬව ඒක අතෑරිලා ගියා. එහෙම ඉතුරු නැතුව අතෑරි යන ස්වභාවයක ජීවිතයක් අපිට තිබුණ බව තමයි දරුවන්ගෙන් ආශ්‍රයෙන් පේන්නේ. ඒකට වර්තමානයේ යම් කිසි අමනාපයක් ගැටමක් ඇති වුණත් එහෙම අපි හිතට කල් තබනවා නේද ඒක. මටත් වෙලාවක් එන්න කියලා. එතකොට මරණය නෙමෙයි එතන සිද්ධ වෙන්නේ. ඉදිරියට තැබීම. මෙන්න මේ ස්වාභාවිකවම හඳුනාගෙන යම් දෙයක් ඉදිරිය නැතුව මෙයන් සංවේදී ස්වභාවයක ජීවත් වෙච්ච මිනිසා තමයි දරුවෙක් වශයෙන් ලෝක ධර්මය අහත අහමුවේ කම්පණයකින්තරව ජීවත් වෙන්නේ බරක් නැතුව. එදයින් පසුව හමු වෙන හැම දෙයක් එක්කලම වටිනාකමක් තියාගෙන බෙදාගෙන අගේ සහ අගේ නැති දේවල් වශයෙන්, ලාභ හෝ අලාභ දේවල් වශයෙන් සියම් වටිනාකමක් මේවට බැර කරන්න වීම තුළ මේවා බැර වෙනවට බර වෙලා තියෙනවා. ඒ බරේදී සිද්ධිය අවසන් වුණාට හිත ඇතුළට කොස්සක් ඉතුරු වෙනවා. පරණ තරහක්, පරණ වෛරයක්, පරණ පැල ගැනීමක් ආදී වශයෙන් කතා කරන්නේ ඒක තමයි. මෙන්න මේක තමයි බුදුන් වහන්සේ වදාරන්නේ අරමුණු ගන්ට යාමෙන් අරමුණු වලට මුලා වීම තුළ චිත්ත සංකලේශා භික්කවේ සත්තා සංකලිස්සන්ති. සිත වෙනයි කිලුට වීම වෙනයි. චිත්ත වදානාවි සුද්ධාන්ති සිත පිරිසුදු වෙන සත්‍ය පිරිසුදු වෙනවා. එතකොට සිතේ පවතිනවා නිකලස් ස්වභාවයක් පිරිසුදු ස්වභාවයක් සිතට උඩින් අරගන්නා මේ කාරණා නිසා සිත කිලුට වෙනවා. අන්න එහෙමයි ඒක තේරුම් ගන්නට වෙනවා. එහිදී බුදුරජාණන් වහන්සේ වදාළ මේ දහම ක්‍රියාත්මක වෙන්නේ වර්තමාන මොහොතට. අන්න වර්තමාන ස්කන්ධ තේරුම් ගන්නට ඕන වචනේ. වර්තමාන ස්කන්ධ. වර්තමාන ස්කන්ධේ මොනවද තියෙන්නේ? ඒකත් එක්කලා ජීවත් වෙන්නේ කොහොමද? අන්න එහෙමනම් අපට තේරුම් ගත්ත පුද්ගලයෙකුට සිද්ධිය අතීතයට ගිය දෙයක්. අද එනකොට ඒකේ දෙවෙන්ද තැවෙන්න දෙයක් නැහැ කියලා ඒකේ තියෙන බර අයින් කරන්න පුරුදු වෙන්න වෙනවා. මතක යාමතක කිරීම නෙවෙයි. එහෙම බැරි අයට කියන්නේ එක මතක් වුණාම ඒහා සමාන අතීතයකට යමින් විඳවමින් ඉන්නවා කියලා තමයි අනුසෝචන්ති. අපට ඒක තේරුම් ගන්න පුළුවන් කොහොමද? උදාහරණයක් වශයෙන් මෙහෙම බලකින්නකෝ. දවල්ට තේරුම් ගන්න බැරි වුණාට රාත්‍රියට නිින්දේදී පේන සිහිනවල තියෙනවා සතුන් ඉන්නවා. ඔවුන්ට බියක් වෙනවා ඔබ. මංගල උත්සව පෙනෙනවා. සතුටුත් වෙනවා. මංගල උත්සවේ පෙර දවසක තිබුණ දෙයක්. දැන් සිහිනෙන් පෙනෙනවා කියන්නේ සිතුවිල්ලට යමක් එනවා කියන එක. දැන් සිතුවිල්ලේ මංගල උත්සවයක් කොහෙන්ද? සිතුවිල්ලේ සර්පයෙක් කොහෙන්ද? නමුත් දෙන්නම ඉන්නවානේ. ඔබ බියකලේ සිතුවිල්ලේ ඉන්න සර්පයා සහ සිතුවේ ඉන්න මංගල උත්සවේ තමයි සතුටටපත් කළේ. මේ දෙකම ගත වූ දෙයක සිද්ධියක් වර්තමානයේට එන එක. එවගේ අතීත සිදුවීම් වර්තමානයේට එන්න අරින්න තාක්කල් වර්තමානයේට වහන දෙන්න කෙනෙකුට බෑ. මෙබැවින් අතීතයේ මල දෙකි. නැවත මතක් කරලා විඳවන්ට හෝ උඩපණින්න හෝ දෙකම නෑ. සිතුවිල්ලක් පවණයි. අනර ලාභ අලාභ වශයෙන් ගැනීම තුළ තමයි ඒකේ බර තියෙන්නේ. ඒක අපිට හදන්න පුළුවන් නම් මධ්‍යස්ථ භාවයට හොඳ එකාවක් නරක එකාවක් ඒවි රිදීමක් නැති වේවි. අන්න ඒ විදිහට බුදුන් වහන්සේ වදාරනවා අතීතයෙන් මිදෙන්න කියලා. නොලැබෙන අනාගතයක් පිළිබඳ සිහින මවන්න කියලාත් කියනවා. න පජප්පන්ති නාගතා. එහෙනම් බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම තුළ පෙන්වන්නේ පච්චුප්පන්නේන යාපෙන්ති. මේ තමයි ධර්මය. මේ තමයි ධර්මය සරණ කරගන්න හැටි. මේ තමයි ප්‍රතිපදාව. මොකද්ද පච්චුප්පන්නේන යාපෙන්ති කියන්නේ? වර්තමානයේ ඇසට කනට නාසයට දිවට කයට හෝ හිතට හමුවන දේ තමයි පච්ච උප්පන්න නැත්තම් ප්‍රත්‍යෙන් උපන්දේ කියලා කියන්නේ. හැම දිනාටම සාධාරණයි මේක. ඔබ පල්ගඳ ගසන මඩවලක් ළඟ ඉන්නවා නම් ඔබට නාසයට දැනෙන්නේ ඒ මඩගඳ. ඔබ සුවඳ හදන මල්පොරක් ගාව ඉන්නවා නම් ඔබේ නාසයට දැනෙන්නේ සුවඳ. ඔබ දේදුන්නක් තරවමින් ඉන්නවා නම් ඔබට දැන් හම් වෙන්නේ වර්තමානයේ දේදුන්න. ඔබට පරණ හතුරෙක් හම් වෙනවා නම් ඒ පරණ හතුරා තම හම් වෙන්නේ වර්තමානයේදී පරණ තරහා හිතට එන වර්තමාන හතුරා උදව් වෙනවා. අපිට වර්තමාන ස්වභාවයේදී වර්තමානයට මොහොන දෙන්න බැරි වැරද්දක් තියෙනවා. අපිට වර්තමානයේ යමෙක් දකිද්දී ඊයේ පෙරේදා පළමුදා සිදු වුණ ආව සියල්ල එතෙන්ට එනවා. එතකොට වර්තමානයේද ඔබ දකින්නේ අතීතයේද? ඊයේ වූ තරහක් පෙරේදා වූ අමනාපයක් ඉදිරි විදිහට ලැබූ දෙයක් මතුවෙන්නට වර්තමානයේ උදව් වෙනවා. මෙන්න මෙතනදී ගැඹුරු සත්‍ය තේරුම් ගන්න වෙනවා. අපි වර්තමානයේ යමක් දකිනවා කියුවට අපි දකින්නේ අපේ හිතට එන අතීතය. අන්න අනුසෝචන්ති වෙන්නේ ඒකයි. එහෙම හදාගත්ත නිසා නෙන්නේ. කොහොමද ඒක හදාගත්තේ? හදාගත්තේ තරහ වෙලා ඉදිරියට තැබුවා. මටත් වෙලාවක් ආවොත් එකට එක කරන්නම් රිදවීමක් කරන්නම් කියලා. ඉදිරියට තැබුව එක තමයි ඉදිරියේ දවසක දිනනකොට අතීතයෙන් එන්නේ. මේ ඉදිරියට තැබීමම අතීතයට තැබීමයි එක්තරාක් විදිහට. දැන් ඉදිරියට තැබුවම තව මොහොතකින් ඒක අතීතේ බවට පත් වුණා. එවිට ආපහු මතුවෙන්නේ අතීතයේ වශයෙන්. එවෙයින් බුදුන් වහන්සේ වදාළ මේ ධර්මෙහි සක්‍රීය ඒකකය වන්නේ වර්තමාන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයයි. මේ සක්‍රීය ඒකකය තුළ තමයි දුකින් මිදීම සහ දුකෙන් නිදීම කියන දෙකම සිද්ධ වෙන්නේ. අන්න මෙතන දුකින් මිදෙන ආකාරය ගත කරන එක තමයි පච්චුප්පන්නේන යාපෙන්ති කියලා පෙන්වන්නේ. නමුත් එහෙම කරන්න බැරි අයට තමයි දුකේ යෙදීම සිද්ධ වෙන්නේ. කුමක්ද මෙතන සිදුවෙන අයහපත් සහගත දුක්ඛ සහගත දේ? ඒ තමයි අපට සිද්ධියක් අවසන් කරන්න බැරිකම. මේ නිසා අප විසින් තබන ලද අතීතයකින් පිරි ලෝභ දේශ මොහයන්ගෙන් පිරි අතීතකින් යුක්ත ජීවත් වෙනවා. ඒවා තමන් ප්‍රිය නොකරන සෑම අවස්ථාවකදීම තමන් හිතට එමින් පරිසරය, නිවස, පාසල, අධ්‍යාපන කාර්යාලය, මහාමාර්ගය ඕනෑම තැනක් අප්‍රසන්න තැනක් බවට පත් කරනවා. ස්වභාවයෙන් මේවා අප්‍රසන්න නෑ. තමන්ගේ නොසන්සුන් සිතුවිලි අප්‍රසන්න ජනක සිතුවිලි මතුවෙන් ඒවා උදව් වෙනවා නම් ඒ හැම තැනක්ම ඔහුට කරදරකාරී තැනක් වෙනවා. මෙහෙම අම්මා තාත්තා අක්කා නංගි අයියා මල්ලි අවුව වැස්ස පින්න නෑනා මස්විනා දේශපාලනඥයා සියලු අයම හොඳ නැති අය බවට පත් කරගත්තාම තමන්ට අප්‍රසන්න අය බවට නැත්තම් මට ඕවල්ලන්නේ නැහැ කියන තැනට පත් කරගත්තාම දකින් දකින් මොහොතක් පාසාම තමන් අර අල්ලන්නේ නැති කාරණා හිතට මතු කරගන්නවනේ. ඒ හැම එකක් එක්කම ඔබ විඳවනවා නේද? මේක තමයි ජීවිතේ දුක වැඩි වෙනවා කියන කාරණේ. විරුද්ධ වෙන්න එපා. අමනාපකම් ඇති ගන්න එපා. හිතක් ඇති කරගන්න එපා. ඒ එකක් එකක් පාසා ඔබට කම්පටළු දුක් කරදර සංඛ්‍යාව වැඩි වෙනවා. මේක තමයි පෘථග්ජන සමාජයෙන් සිදු වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ කියන්නේ මේ පවතින්නේ අල්ලලා දාන්න. ඉදිරියට තියන්න තුව අවසන් කරන්න. එහෙම නිකන් වචනෙන් කියවට ඒක සිදු වෙන්නේ නැහැ. ඉදිරියට තැබුවේ කොහොමද? ඉදිරියට රතබා නිමාන්නේ කොහොමද? ඉදිරියට තබන එකට කියන්නේ නැහැ පච්චුප්පන්නේ ආපෙන්ති කියලා. ඉදිරියට රතබන එකටයි පච්චුප්පන්නේ ආපෙන්ති කියලා කියන්නේ. එහෙමනම් අපි මේ ඉදිරියට තැබීම නොතැබීම කියන කාරණාව තේරුම් ගන්න වෙනවා. මෙහිදී තව මෙතෙන්ද අමතර වචන දෙකක් එකතු කරන්න සිද්ධ වෙනවා. ওই සිද්ධිය ස්වභාවයෙන්ම වාහනයක යන විට ඇති වෙන එළියෙන් දකින රූප වේගයෙන් පස්සට යනවා වගේ වහාම ඉවත් වෙන දෙයක් හටගත්ත ගම. අපි මේක සිතේ උපදවා ගත්තේ නැත්නම් ඒක නෑ ගත වෙලා ඉවරයි. නමුත් අපිට මෙතෙන් එනවා අනවශ්‍ය අනපේක්ෂිත දෙයක්. ඒ තමයි මේ සිද්ධිය අපි බාර ගන්නවා. ඒකෙන් Tamanṭa ඇති වෙන බලපෑමක් වශයෙන් ඇලීමකින් මුලාවකින් ගැටීමකින් මුලාවකින් විදුලියක් විසවහා දැල්වි නිවි යන්නාසේ වහා හටගෙන නැති වෙන ස්කන්ධයන් මේ ක්‍රියාකාරීත්වයට එරෙහි යමෙන් අපි එක නවත්ත ගන්න උත්සාහ කරනවා. බාර ගැනීම, අල්ලා ගැනීම, අනිත්‍ය දේ දිත්‍ය කොට ගැනීම කියන්නේ ඒකයි. මම නොවන දේ මම කොට ගැනීම. මෙන්න මේ සෝචනය නැත්තම් දුක ආරම්භ වෙන්නේ මම නොවන දේවල් මගේ කොට අරගෙන හිතේ තියන්න පටන් ගත්තාම. එතන පච්චුප්පන්නේ නේ යාපෙන්ති නෑ. සිද්ධිය කෙනෙක් දෙයක් තැනක්කට අරගෙන Tamanට ඕන ආකාරයට කැමැති අකමැති ආකාරයෙන් පක්ෂ විපක්ෂ ආකාරයෙන් බෙදලා තියාගන්නවා. මේ සංඛ්‍යාව වැඩි වෙන්න ජීවිතේ හිරගයක් වෙනවා. ඔන්න පෘථග්ජන භාවය තුළ ජීවිතේ සතුට පලයන්නේ මෙහෙමයි ජීවිතෙන්. අන්තිමට ඇහැට කනට පේන දකින්නහන හැම දෙයක්ම නරක වැරදි අකමැති දෙයක් නම් ඒ මිනිස්සයා කොහොමද සන්තෝෂයෙන් ඉන්නේ? එවිට බාහිර ලෝකයේ තියෙන හැම සංසිද්ධියක්ම අපිව පාලනය කරන දෙයක් බවට පත් වෙනවා. අර රූකඩේ කියන එක නටන හැටි උබහලා තියෙනවානේ. රූකඩේ නටන්න බෑ. නමුත් නූල් රූත්තර වලින් ඒක නටවන්න පුළුවන්. ඒ වගේ අවවැස්ස පින්න සහ හැම වචනයක් නිසාම අපි ප්‍රතික්‍රියා දක්වනකොට අපි රූකඩයක් වෙලා. බැලුවාම තමන් ළඟම තියෙන හොඳ රූකඩ සම්දර්ශනයක් හැම දෙයකම නටන. මේකට බුදුරජාණන් වහන්සේ වදාරනවා අටලෝ සමේ කම්පාව කියලා. ලාභ අලාභ සැප දුක් නින්දා ප්‍රසංසා කියන කාරණා පරිහම්බ කරගන්න දේවල් ජලයෙන් ගින්නෙන් සොර සතුරන්ගෙන් විනාශ වීම කියන කාරණා රාජ්‍යයට අයිති වීම කියන කාරණා කමැදියට අයිති වීම කාරණා ඉදිරියටත් සිදු වෙමින් පවතී. ඒව හැම වෙන්න එපා කියලා ඇඬුවට සිදු වෙන්නේ නැහැ. අපිට කියන්න බෑනේ ගංගා ගලන්න එපා, වහින්න එපා, භූමි කම්පා වෙන්න එපායි කියලා. එහෙම වුණාම ඒ සිද්ධියෙන් කම්පාන වෙන්න හිත හදා ගන්නව ඇරුණාම වෙන්න එපා කියවට වෙන්නේ නැහැ. මේ වර්තමාන මොහොත යන ඊළඟ මොහොතේ එන එකක් එක කොහොම එනවද කියන්න අපි දන්නේ නැහැ. අපි සූදානම් වෙලා ඉන්නවා නම් අන් ඒ සූදානම පෙර සූදානමක් වශයෙන් පැහැදිලි කරන ලබනවා. එතකොට මෙන්න මේ தත්වයන් තේරුම් ගන්න කෙනෙකුට බුදු සමයෙන් පෙන්වන්නේ පුදුම දෙයක්. ඒක ආගමික කියන වචනේ ඔබ හිතන කිසිදු ආගමික කතාවක් විතර නැහැ. අපි මේ සිද්ධිය දන්නේ නැති නිසා තමයි ආගමික කියලා වෙනත් කතාවක් එකක් හොයාගෙන ජීවිතේ වහගෙන තියෙන්නේ. ජීවිතේ වෙනා ජීවිත හරි අප්‍රසන්නයි. ජීවත් වෙන්න බැරි නිසා කරනවා. මල් පහන් පූජා කිරීමක්, බුද්ධ වන්දනාවක්, වන්දනාවක් ගමනක් යාමක් ඒක තමයි ආගමික ජීවිතය. අර ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛරය හැමමයි. ඒක වහලා තියලා තියෙනවා. නෑ ඒකෙන් මිදෙන එකයි ආලමික ජීවිතය. ඒක නිසා නම් දුක් ගෙනත් දෙන්නේ ඒ දුක් ටික වහගන්න මොනවා කරුවත් ඒ දුක් ටික තියෙනවා. වෙන විකල්ප ක්‍රියාමාර්ග වලින් දුකින් පලා යම තමයි බෞද්ධයන් ක්‍රියාමාර්ග වෙලා තියෙන්නේ. ඒ ටික හිස් කරගන්න පුළුවන් නම් ඒ ටික නිදහස් වෙන්න පුළුවන් නම් එතකොට ලෝකයේ කිසි ධර්මතාවයකට අපිට රිදවන්න අපිට බලපෑම් කරන්න අපි රූකඩයක් බවට පත් කරන්න බැරි වෙනවා. එබැවින් මේ අතීතයේ anu ඉදිරියට ලැබූ තමන්ගේම බර දැන් මතක් වෙනකොට විඳවන සෝචන්ති අනුසෝචන්ති අන වර්තමාන ස්කන්ධ පංචකයේ සැබෑ ස්වභාවය බුදුන් වහන්සේ වදාරන්නේ ඒකයි යාපෙන්ති කියලා කියන්නේ. පච්චුප්පන්නේන ඇට රූපයක් හම්බ වෙනවා. ඒ හම්බ වෙන රූපේ සම්බන්ධයෙන් අදහස් දහස් ටිකක් හිතේ තිබිලා එනවා. කනට ශබ්දයක් හම්බ වෙනවා. ඒ ශබ්දේ මොකද්ද කියන අදහස් ටිකක් එනවා. පච්චුප්පන්නේන කියන්නේ මේකටයි. ඒ මොහොතේ ජීවත් වෙන්න අවශ්‍ය කාරණාවක් පස්තරෙන් හෝ මනෝද්වාරයෙන් එනවා. අවශ්‍ය කටයුත්තක් කරනවා. හැබැයි ඒක මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්න නැතුව අවසන් වෙන්න ආරිනවා. මෙන්න යාපෙන්ති. එහෙම අතහරින් නැත්තම් යාපෙන්ති නෙමෙයි. අනාගතයට තියෙනවා කියන්නේ අතීතෙන් එනවා කියන එක. මෙහෙම අනාගතයට තියෙන හේතු සංඛ්‍යාව වැඩි වෙන්න මිනිස්සෙක් වාහනයකට ඇතුලෙන් තියලා පුංචි වාහනයකට එකේ ගඩොල් හිර කරනවායි කියලා කියන්නේ ගඩොල් පුරවනවායි කියලා. ගඩොල් පුරවන්න පුරවන්න අර මිනිස්සයාගේ නිදහස නැසීමා වෙන්නේ. එකක් පාසා හුට තියෙන නිදහස වාහනය තුළ ඇති වෙනවා. ඒ වගේ මේ දුක් වලට හේතු තබන්න තබන්න සැනසෙල්ලයි සීමා වෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ මේ සැනසෙල්ල වෙනුවට වෙනසෙල්ල ඇති වෙන ආකාරය පිළිබඳ දේශනා කර වදාලා සියලු සංස්කාරයන් ඔබ නිත්‍ය සුඛාත්ම වශයෙන් ගන්න. විපල්ලාස කියන සූත්‍රයක් තියෙනවා ඉදිරි දිනකදී ඔබට අහන්න ලැබෙයි අපේ. ඒක වෙනවා අනිච්චේ නිච්ච සංයනෝ අසුභේච්ච සුභ සංයනෝ අනත්තානි අත්තානි කියලා පැහැදිලි කරලා තියෙන කරුණ. අනිච්චේ නිච්ච සංයනෝ දුක්ඛේච්ච සුඛ සංයනෝ අනිත්‍ය දේ නිට්ඨ වශයෙන් දුක්ඛ දේ සුඛ වශයෙන් අනාත්ම දේ ආත්ම වශයෙන් අසුභ දේ සුභ වශයෙන් ගණ්ඩ ලෝකෙ පුරුදු වෙනයි කියනවා කියලා. මේ වචනාර්ථය ගන්න එපා ඊට වඩා ගැඹුරුයි ඕකේ. ඔබ හිතන අර්ථයට වඩා. එතකොට වැරදි ආකාරයක ලෝකයේ දැකීමක් තුළ තමයි බුදුරජාණන් වහන්සේ මේ දුක් ඔබට පනවා දාරන්නේ. යාපෙන්ති නෙමෙයි බාර ගැනීම. ඒ බාර ගැනීමේ තියෙන සිද්ධියට තමයි නිත්‍ය සුඛාත්ම නැත්නම් ඒතන් මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා කියන වදනක් වෙදලා තියෙන්නේ. එතන යාපෙන්ති නැහැ. අහු වුණා. මම කොට ගත්තා. මගේ කොට ගත්තා මගේ ආත්ම කොට ගත්තා. එතකොට මම නම් මගේ නම් මගේ ආත්ම කොට මම කියන්නේ ලෝභය, මම කියන්නේ දේශය, මම කියන්නේ තෘෂ්ණාව, මම කියන්නේ වෛරය. ඒ මම තමයි ඔබට දුක් ගෙනත් දෙන්නේ. වෙහෙස අන්න බුදුන් වහන්සේ ධර්මදේශනා කරපු අයට උන්වහන්සේ වදාරනවා පච්චුප්පන්නේන යාපෙන්ති. කොතන කොහේ හිටියත් කමක් නෑ අපට හම් වෙන දේවල් අල්ලා ගන්න නැතුව අතහරින්න. අන්න එහෙම ඉදිරියට තබා අවසන් කරන්න තියෙන සිහියට සතිපට්ඨානය කියනවා. අනාත්ම දර්ශනය කියලා කියනවා. ඒක තමයි අනිත්‍ය කියන්නේ. ඉතිරි නැතුව අවසන් වෙනවා. අපිට ඉතිරි නැතුව අවසන් කරන්න පුළුවන් මනසක් ලබා දී තිබුණා. අපි ඒක විනාශ කරගත්තා. බුදුන් වහන්සේ වදාරනවා යලිත් ඉක්මනින් මේක ළඟා කරගන්න ජීවිත සැනසීම අවශ්‍ය නැහැ. නැත්තම් ඔබ බරකට යට වෙලා ඉන්නවා කියන්නේ. දැන් මේ පච්චුප්පන්නේන යාපෙන්ති කියන වචනෙන් කියවෙන්නේ ත්‍රිපිටකයේ පුරා සඳහන් වෙන්නා වූ යෝනිසෝ මනසිකාරය අප්‍රමාදය සිහියෙන් කටයුතු කිරීම විදර්ශනා වැඩිම තව ඕන වචනයක් වදාගන්න. ඒ වචන ගොඩක් තිබුණාට වර්තමාන මොහොතේ සිදුවෙන්න ඕන සිද්ධිය එක එක පුද්ගලයාට පැහැදිලි කළ අවස්ථාව විතරයි මේවා. අන්න ඔබට ධර්මයේ තේරෙනවායි කියලා කියන්නේ. ඔබ රූකඩයක් වගේ ලෝකෙ සිදුවෙන දේවල් වලට ප්‍රතික්‍රියා දක්වන්න යනවා. මේවට ලෝකෙ සිදුවෙන සිදුවීම් එකක්වත් ලාභ අලාභ සැප දුක් නින්දා වශයෙන් බෙදන්නේ නැතුව මධ්‍යස්ස සහගත වෙන්න පුළුවන් නම් අල්ලා ගැනීම තොරව නම් දැනෙනවා විතරයි සිද්ධියක් විතරයි. කම්පනයක් නැහැ. එවිතේ සිදුවීම් අපට කරදරයක් හිරිහරයක් ලබා දෙන්නේ නැහැ. මේ නිසා කියනවා උපේක්ෂාවටපත් වෙනවායි කියලා. විදර්ශනා උපේක්ෂාව කියලා කියනවා. එහෙනම් වැරදි පාරේ ගිහින් අල්ලාගෙන හදාගත්තා වූ දුක්සහගත ටික හිතට එන විටින් ඒකෙන් එක තමයි විපාකය. අනතුරු ඒක ඉදිරියට නොතබා අවසන් කරන්න කටයුතු කිරීම තමයි මේ පෙන්වන ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළිදීම කියලා කියන්නේ. මේක පුරුදු කරන එකට තමයි අභ්‍යාස කරනවා කියලා කියන්නේ. විදර්ශනා වඩනවායි කියලා කියන්නේ. මේක කරන්නට වෙලාවක් කලාවක් නැහැ. නිින්ද හැටුන විට තමන් කරන කාර්යය සමග මේ අතීතයේ එනකොට ඒකට රැවටෙන්නේ නැතුව ඉදිරියට නොතබා අවසන් කරන කටයුත්තට යන්න වෙනවා. පච්චුප්පන්නේන යාපෙන්ති නම් වූ මේ පදයේ තුල නිවන් දකින්න කැමති බෞද්ධයා විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක්දයි මනවින් පැහැදිලි කර තිබෙනවා ඔබ තේරුම් ගන්න. තේරුම් ගැනීම තුළ ඔබට ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් වෙනවා. තේන වන්නෝ පසීදති ඇලෙන්නේ ගැටෙන්නේ කම්පා වෙන්නේ රිදවා ගන්න නැත්තම් එනම් සුවසේ ඉන්නවා. විදර්ශන උපේක්ෂාව කියලා කියනවා, ලෝභ දේශ මොහලින් සෑයි කියලා කියනවා. ඒ තියෙන සන්තෝෂයට කියනවා අවේදිත්සෝය කියලා. ඒක ප්‍රමාණයෙන් ටික ටික වැඩි වෙනවා. දැන් වැඩි වෙලා තියෙන දුක අස්වෙන් දස්වෙන් මේ සැනසීම වැඩි වෙනවා. නිවුණයි කියන්නේ ඒකයි. මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කොට ඔබ හැම දිනාට නිවන සැනසෙන ජීවිතයක් ඇති කර ගැනීමට අවශ්‍ය මං ප්‍රතිසලසා ගන්න. අනුගමනීය ප්‍රතිපදාවකට යන්න. ස්ත්‍රී පුරුෂ කිහිපයේදී ભેදයක් පංචස්කන්ධයගේ ඉදදී මැරීමට නැහැ. පංචස්කන්ධයේ අනාත්මයට ස්ත්‍රී පුරුෂ කිහිපයේදී ભેදයක් නැහැ. ඕන කෙනෙකුට බලන්න පුළුවන්. බලන්න බලන්න ඔබ සමීප වෙන්නේ බුදුන් ළඟට. ඒ බුදුරජාණන් වහන්සේ නොනින් දැක ගන්නට. ඒ බුදුන් සමග එකතු වන්නට. ඔබට මෙම ධර්මානුශාසනාව ප්‍රයෝගී වේවා, හේතු ආසනාව වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් අපගේ ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම පිරුවන් සරණයි. සාදු සාදු. ධර්මානුශාසනාව ප්‍රවත්ත වූ ගරුතර දේශිකානන් වහන්සේ කැගල්ල පුස්සල් ශ්‍රී පුඤ්ඤෝදාරාම විහාරාධිපති පූජනීය බෙලිකල ගිම්රේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ සිරි දුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයන් පවත්වමු. සාදු සාදු සාදු. නිවන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගත හැකි. කතා කරන්නේ ජාතික ගුවන්විදුලියේ ආගමික අංශයේ දුරකථන අංකය 0112 69271 40.